මගේ නෙතට කඳුළුනායි හිතේ ඔබ මලක් වගේ මගේ හිතේ පිපුණා දෝනි ජේසුතුමා මට දුන් මැණික නුඹයි දෝනි සුරතල් නෙතුමා හට වැතේ දෝනිනු මේ සුරතල් සිනාව මා සනසයි මිනිබිරිය නුමයි නුම දැක් මගේ නිතට කඳුළුනායි හිතේ මලක් වගේ මගේ හිතේ පිපුණා දෝනි ජේසුතුමා මට දුන් මැණික නුඹයි දෝනි තැන වැජමේවා නුඹේ සිට ඇති සිතු විල්ලක් පාස සියල්ල රජවේවා මිනිබිරිය නුඹයි නුඹ දැක මගේ නෙතට කඳුළුනායි හිතේ ඔබ මලක් වගේ මගේ හිතේ පිපුණා දෝනි ජේසුතුමා මට දුන් මැණික වුණාරා දෝනි.